Sadhu, sadhu, sadhu. Namaskar Deva Budurvanata Samada Mam Budu Saranayami. Namaskar Deva Damruvanata Samada Saranayami. Namaskar Veva Sangaruvanata Samada Maha Sangha Saranayami. Namaskar Veva Tunuruvanata Samada Tisarana Saranayami. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද පස්වරුවේ වැඩසටහන ආරම්භ කරමින් අප පුහුණු කරන්න බලාපොරොත්තු වන්නේ සක්මන් භාවනාව. පින්වතුනි, බුදුදහමේ තියෙන සෙසු භාවනා කර සක්මන් භාවනාව සුවිශේෂී භාවනාවක් හැටියට සඳහන් වෙනවා. දැන් සක්මන් භාවනාව ගැන අපි කලින් කරුණු සඳහන් කරලා තියෙනවා. දැන් මේ සක්මන් භාවනාව ධර්මයේ කොතනද ඇතුළත් වෙන්නේ? ඔව්, සක්මන් භාවනාව ඇතුළත් වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා කොටසේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන විදිහට කායනුපස්සනායේ භාවනාවක් විදිහට සඳහන් වෙන්නේ. ඉතින් අප නිතර සිදු කරන සක්මන ඇවිදීම භාවනාවක් බවට පත් කරගත්තොත් වෙනතුනි අපට ජීවිතයේ වැඩ ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. අපේ තබන පියවරට සිහිය එකතු කළොතින් ඒක සක්මන් භාවනාවක් වෙනවා. අපි ගන්න හුස්ම රැල්ලට සිහිය එකතු කරොතින් ඒක ආනාපානසති භාවනාවක් වෙනවා. ඇතැම් විට වාඩි වෙලා භාවනා කරලා සිත එකඟ කරගන්න අමාරු සමහරැත්තන්ට සක්මන් භාවනාව පහසු භාවනා කමටහනක් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සක්මනින් ඇති කරගන්නා වූ සමතය බොහොම ශක්තිමත් කියලා. වාඩි වෙලා ඇති කරගන්නා වූ සමතයට වඩා සක්මනින් ඇවිදින අවස්ථාවේදී ඇති කරගන්නා වූ සතිමත් බව බොහොම ස්ථාවර දෙයක් හැටියට සලකනවා. ඒ නිසා පින්වතුනි, සතර කමඨාන් තුළ ඇතුළත් වෙන මේ සක්මන් භාවනාව අපි හරියට පුහුණු කළා, පුරු කරගත්තොතින් අපේ ජීවිතයෙන් වාක් වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒක අපි හැකිතාක් දුරට අර්ථවත් කරන්න උත්සාහ ගන්නට ඕන. එහෙම වුණොත් තමයි වඩාත් මේක ප්‍රතිඵලදායී වෙන්නේ. සමහරවිට ඇතැම් විට වාඩි වුණාට පස්සේ හිත එකඟ වෙනවත් එක්කම ඇතැම් විට නින්දට බරගතියකුත් වෙනවා. නමුත් සක්මන එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇතැම් විට යෝගාවචරයන් වනගතව භාවනා කරන සමහර අයට නීවරණ බහුල වෙනකොට සක්මන් භාවනාව ප්‍රයෝගී කරගන්නේ. ඒ නිසා විශේෂයෙන්ම රාත්‍රී කාලයේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා අපි දැකලා තියෙන ආරණ්‍යවල බොහෝ විට සක්මන් භාවනාව ප්‍රයෝගී කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සෝනා කියන මෙහෙණිය ගැන සඳහන් කරනවා. එතුමිය අවුරුදු 120 මහණෙක් කෙනෙක්. රාත්‍රී කාලෙහි බොහෝ විට සක්මන් භාවනා යෙදුණායි කියලා සඳහන් වෙනවා. ඉතින් වෙනතුනි අපට අපේ හැම ඉරියව්වක්ම භාවනාවක් බවට පත් කරගත්තොත් අපිට මේ ජීවත් වෙන කාලයේදී අපි අනිත්‍යයන් කරන අතරතුරේදී අපි නිවන වෙතත් ළඟා වෙමින් ඉන්නේ. බුදුදහම කියලා කියන්නේ අනිත් කරුණ වලින් සපුරාම එනෙලා කරන ධහමකට වඩා වෙනතුනි අනිත් කටයුතු කරමින් අපිට කරන්න පුළුවන් නම් ඒක හොඟා දොරට සාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේ පැවිදි බව කියන එක අනුදැන වදාළේ හුදෙක් නිවන් දකින විතරක් නෙවෙයි, මේ ශාසනය ඉදිරියට ගෙන යන්නට කැපවෙච්ච පිරිසක් නිර්මාණය කරන්න තමයි සංඝ සසුන ආරම්භ කළේ. නමුත් ගිහි සමාජය තුලත් පිනතුනි තමන්ගේ ගිහි කටයුතු කරන අතරතුරේදීම අපි හරියට අපේ සිහිය නොනේ දෙවොත් අපට හුඟා දොරට දහමක ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ හුඟා පාසනාවන්ටයි ඔබ මේ ඉන්න පරිසරය ඔබ කොච්චර වැඩපල කරද ඔබට කාලය හුවාක් තියෙනවා. බාහිර පරිසරයෙන් එන හුවාක් හරිතර අඩුයි මෙහි. දැන් ලංකාවේ ඉන්නවා නම් වැඩිපුරම රස්නේ ගැනයි මදුරෝ ගැනයි හිතන්න වෙනවා. දවසේ වැඩිපුරම කාලයක් නැත්නම් මෙතන බාහිර දේවල් වලින් අතේ පාලනය කරන්න බෑ. නමුත් මෙහෙදී පින්නසු මේක අපිට හුඟක් පාලනය කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. හුඟක් අපේ කාලය ඉතුරු වෙනවා. අපිට හුඟක් ජීවිතේ වැඩ ගන්න පුළුවන්. ඉතින් සක්මන් භාවනාවේදී කරන්නේ පින්නතුනි තමන් ඇවිදින ඉරියව්ව ගැන සම්පූර්ණම අවධානය යොදීම. දැන් සම්පජඤ්ඤ පබ්බේදී තියෙන්නේ තමන් කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරන එක. ඒ සිහියෙන් කරන අතරේදී තමන් ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහි කරනකොට කියනවා ඉරියාපත කියලා. එතකොට සතර සතිපට්ඨානෙහි කයන පස්සනාවේ ප්‍රවේද කීපයක් තියෙනවා. එකක් තමයි ආනාපාන සතිය ගැන කෙලින්ම හිතන එක. ඊළඟට තමන් ඉන්න සතර ඉරියව්ව ගැන වාඩි වෙනකොට තමන් වාඩි වෙන කෙනෙක් ගැන බව හොඳට සිහින් ඉන්නවා. ඇවිදිනකොට ඇවිදින බව සිහි කරනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව සිහි කරනවා. සැඳ වෙනකොට තමන්ගේ ඉරියව්ව ගැන සිහින් ඉන්නවා. ඒක තමයි ඉරියාවත් පබ්බෙන් කරන්නේ. සම්බගෙන පබ්බෙන් කරන්නේ ඒ හතර ඉරියව්ව පවත්න අතරින් තමන් කුමන කටයුත්තක් කරනවා නම් ඒ කරන දේ ගැන ඉතාම සිහියෙන් තමන් ඉන්නේ. ඒ වගේම පිනතනිය අතරේ කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ ශරීරය සකස් වෙච්ච සතර මහා භූත රූප ගැන හිතන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් හතරෙන් තමයි මේක නිර්මාණය වුනේ. ඒකට විඥානේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ ටික එකතුවක් මේ ධර්මයේ ජීවිතය කියන්නේ කියලා නෝනින් සිහි කරෝතින් තමන්ට පුද්ගල සංඥාව දුරු කළා. තමන්ට වීරාගි බාට යොමු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේමයි පටික්කුල මනසකාරය ගැන සඳහන් කරනවා. මේකට කියන්නේ කායගත සතිය කියලා. ශරීරයේ සකස් වෙච්ච කොටස් 32 ගැන නෝනින් සිහි කිරීම. මේ කායගත සතිය ගැන පිළිතුරු බුදුදහමේ හොවා දොරට වර්ණනා කරලා තියෙනවා. කායන පස්නා වෙන සියලුම කොටස් වලට ඇත්තෙන් තැන්වල කායගත සතිය කියලා කියනවා. නමුත් විශේෂයෙන්ම පටික්කුල මනසකාරය ගැන කොටසට ශරීරයේ දෙතිස් කුණපේ ගැන සිහි කරන ඒ අවස්ථාවට තමයි කායගත සතිය කියලා කියන්නේ. ඊළඟට පිළිතුරු නවසීවතික කියලා තියෙනවා. ශරීරයේ මරණයට පත්වනට පස්සේ අපේ ජීවිතය වෙන ස්වභාවය ගැන වෙනත් කෙනෙක්ගේ ජීවිතයක ස්වභාවයක් සිහි කළා. ඒක තමන්ගේ ජීවිතයත් මේ අසාරතේ නේද වෙන්නේ කියලා නෝනින් බැරිම තමයි නවසීවතිකේදී වන්නේ. ඉතින් ඒ අතරේ පිනතුනි සක්මන් භාවනාවේදී වන්නේ තමන් ඇවිදිනකොට ඒ ඇවිදින එක ගැන සම්පූර්ණ අවධානයෙන් ඇවිදිනවා. ඒත් එක්කම සාමයේ ක්‍රියාකාරීත්වය ගැන නෝනින් දකිනවා. මේ ක්‍රියාකාරීත්වය තිබුණට මේ හේතුඵල ධර්මක එකතුවකින් ක්‍රියාකාරීත්වයක් නිර්මාණය වුණාට මේක නිශ්චිත ස්ථිර ආත්ම පුද්ගලෙක් නෙවෙයි නේද කියලා නොනින් බලනවා. ඒ වගේ මේ සක්මන් භාවනා කරන අතරේදී කෙනෙකුට ඕනනම් සති නිමිත්තක් එක්ක ඉන්නකොට තමන්ගේ කය ගැනින් අතරේදී ඕනනම් සති නිමිත්ත එහෙම තියාගෙන සක්මනත් එක්කම බුදුගුණ භාවනා වඩන්නත් පුළුවන්. පියවර තියෙනකොට අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ කියලා බුදුගුණ වඩන්නත් පුළුවන් සක්මන් භාවනාවත් එක්ක. ඒ වගේම තමන් කැමති නම් මෛත්‍රී වඩන්නත් පුළුවන්. සීල සත්‍යෝ සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා මද වේගෙන් තමන් සිහි කරන්න පුළුවන්. තවත් කෙනෙකුට කැමති නම් ධාතු මනසිකාරය විදිහට මෙහි කරන්නත් පුළුවන්. තමන් ශරීරය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු නේද කියලා මේ අනවත් එක්කම සිහි කරනවා. තවත් කෙනෙකුට කැමති නම් පින්වත්නි කෙලින්ම අනිත්‍ය සංඥාව වඩන්නත් පුළුවන්. තමන්ගේ හැම පියවරක් පාසාම තමන්ගේ සිතේට ඇති වෙනවා නැති වෙනවා. මේ ඇති වෙන ස්වභාවය ස්කන්ධ පංචකේ හට ගැනීම. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හැම මොහොතෙම හට ගන්නවා. ඒ හට ගන්න මොහොතෙම නිරුද්ධ වෙනවා කියලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සීකරම යන පුළුවන්. ඒ අනතරේදී තමන්ට ඕන සිතට හැඟීමක් ආවතින් සිතේ ස්වභාවය ගැන සිහි කරන්න පුළුවන්. දැන් තමන්ගේ සිත සරාගේ නම් සරාගම් වාචිත්තං කියන එක සිහි කරමින් යන්න පුළුවන්. විරාගී සිතක් නම් දැන් විරාගී සිතක් කියලා හැඟීම යනත් පුළුවන්. ශරීරය යනකොට ශරීරයට අපහසුවක් දැනෙනම නම් ශරීරයේ දුක් වේදනා සිහි කරමින් යන්නත් පුළුවන්. වාන්වියෙන්දල ශරීරේ නැගිටිනකොට ශරීරෙට ලොකු පහසුවක් දැනෙනවා. එතකොට සුඛං වේදනං වේදියාමීති පජානාති කියන විදිහට තමන්ගේ සුව වේදනාව දැනෙමින් සිහියෙන් යන්නත් පුළුවන්. ඒ අතර කෙනෙකුට සක්මවන යාතරයේදී ධම්මානුපස්සනාව දැනත් පුළුවන්. තමන් හිතේ කාමච්ඡන්දේ හරි ව්‍යාපාදේ හරි නීවරණයක් තියෙනවා නම් ඒ ඇතිවෙච්ච නීවරණ ගැන හොඳ අවබෝධයෙන් ඒක නැති කරන අදහස කියන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඕන නම් මේ සක්ම භාවනා කරන අතරේදීම තමන් දැන් සතියෙන් ඉන්නේ. සතියත් එක්කම තමන්ගේ වීරිය වැඩෙනවා, ධම්ම විජය වැඩෙනවා, තීතිය, පස්සන්දිය, සමාධි, උපේක්ෂාව කියලා ඒ කරුණු ටික සිහි කරමින් තමන් යන්නත් පුළුවන්. ඒ වගේම තමන් මේ සක්ම භාවනා කරන අතරේදී තමන් ඕන නම් සිහි කරන්න පුළුවන්. මේ හැම මොහොතෙම මේ හිත ඇති වෙනව නැති වෙනව, මේ ඇති වෙන දේ ස්කන්ධ පංචකේ හට ගැනීම, මේක පිළිබඳව අනවබෝධයෙන් හිටියොත් දුක හට ගන්නවා, මේ පිළිබඳව අවබෝධයෙන් හිටියොත් දුක නිරුද්ධ වෙනවා, මේ පිළිබඳව අනවබෝධයෙන් නිසා තෘෂ්ණාව හට ගන්නවා, මේ තෘෂ්ණාව දුරු කරන්න ආරසිංහ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය සිහි කරමින් යන්න පුළුවන්. ඒකට කියනවා ධම්මානුපස්සනාවේ ආර්ය සත්‍ය කියලා. ඒ වගේම ඒක ආර්ය සත්‍යම කොටසේ තවත් කොටසක් ඇතුළත් වෙනවා. කොටස් 10කට බෙදෙනවා. 6ම 10ක් තියෙනවා. ඒ තමයි ඇස කන ආදී ඒ ඉන්ද්‍රිය 6ට කොටස් 10ක් එකතු කරලා තියෙනවා. දැන් ඇසකින් රූපයක් පහළ වෙනවා නම් ඇස රූපය චක්කු විඥානීය චක්කු සංපස්සය චක්කු සංපස්සජා වේදනාව රූප සංඥා රූප සංචේතන රූප තෘෂ්ණා රූප විතක්ක රූප විචාර කියලා කර්ම 10ක් ශනිකව පෙරපස්නවි ඇති වෙනවා. ඒ පෙරපස්නවි ඇති වෙන එක ඒ මොහොතේම හට ගන්නව ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දකිමින් තමන්ට හැම පියවරක්ම තියන්නත් පුළුවන්. ඒ නිසා අපි ටික වේලාවක් සම්බාහන කරමු. මුල් විනාඩි 5 තමන් ඇවිදිනවා කියන හැඟීමෙන් යන්න. හුඟක්ම හිමි යන්නත් අවශ්‍ය නැහැ. හුඟක්ම කලබලට යන්නත් අවශ්‍ය නැහැ. මද වේගෙන් අපි මේ වටේ සක්මන් කරමු. ඊළඟට විනාඩි 5 ගියාට පස්සේ තමන් පහසුම කැමැති එකක් තමන් තෝරගන්න. ඔබ වැඩිපුරම කැමති බුදුගුණ භාවනාව නම් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා ඒ නමය කියන්න. ඔබ කැමති මෛත්‍රී භාවනාවට නම් සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා එහෙම කරන්න. ඔබ කැමති ධාතු මනසිකාරයට නම් ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර සිහිපත් කරමින් යන්න. ඔබ කැමති කායගත සතියද නම් කොටස් 32 එකක් ඔබ තෝරගෙන ශරීරයේ තියෙන කෙස් හරි ලොම් හරි නැත්නම් අට්ටික සංඥාව හරි තමගේ ශරීර නිර්මාණය තියෙන මැට සැකිලකින් කියලා ඒ හැඟීමෙන් තබන හැම පියවරක්ම තබන්න. ඒ කුමක් කරත් ඔබ අවසානට දක්ෂ වෙන්නට ඕන අනිත්‍යතාවය මෙනෙහි කරන්න. ඒ හැම දෙයක්ම කියන අපි අවසානට එන්නේ අනිත්‍ය මෙනෙහි කරන වාරය වැඩි කරන්න උපකාරයක් කිරීම සඳහා මේ හැම දෙයක්ම අපි කරන්නේ. ඒ නිසා මුල කොටස කළා හෝ නොකළා හෝ අපේ දක්ෂතාවය තමන්ට මැනගන්න තියෙන ලක්ෂණය තමයි තමන් කොච්චර වේලාවක් අනිත්‍යතාවය මෙනෙහි කරාද. අනිත්‍ය කියන්නේ වෙනස් වීමම නෙවෙයි, අනිත්‍යතාවය කියන්නේ මේ වර්තමානයේ තමන් ලබන අත්දැකීම පෙර නොතිබී හටගෙන මේ මොහොතේ හට ගන්නවා, මේ මොහොතේ හට ගන්න එක මේ මොහොතෙම නිරුද්ධ වෙනවා, ඒක අනාගතයට යන්නේ නැහැ කියන අවබෝධය. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන්නේ මේකයි. Not being occurred come to occurrence, being occurred will not go to occurrence. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ නිසා මේ සක්මනේදීම අපට එකක් කරන්න පුළුවන් නම් මේ පඩන සක්මන වඩාත්ම අපට අර්ථවත් කරගන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ටික වේලාවක් මේ සඳහා සෝදානම් වෙමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, සෙසු භාවනා ක්‍රම අතුරින් සක්මන් භාවනාව බොහොම ප්‍රණීත භාවනා කරගන්නට අපට පුළුවන්. ඉතින් ඒක අපි නිතර පුරුදු කරනවා නම් අපේ ජීවිතයේ එදිනෙදා කරන කටයුතු අතරින් අපට හුඟක් අපේ සතුට වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි කොච්චරනම් දුරට වර්තමාන මොහොත අහිමි කරගෙනද ඉන්නේ කියන එක අපට තේරෙනවා සක්මන් භාවනා හුරු කරද්දී. අපි දෙයක් කරද්දී නිතරම ඒ දේ කළා ඉවරුණාට පස්සේ සුවය ලැබෙනවා කියන හැඟීමෙන් තමයි අපි ඉන්නේ. ඒ නිසා තමයි අපි බොහෝ විට වැඩේ හුඟක් ඉක්මනින් කරන්න උත්සාහ කරන්නේ. අපි නිතරම හිතන්නේ මේ වැඩේ කළා ඉවරුණාට පස්සේ සැනසීම තියෙන කියලානේ. නමුත් වෙනතනේ සැනසීම තියෙන්නේ මේ වැඩේ කරන මොහොතේ සිහියෙන් කිරීම මත. ඒ නිසා වැඩ හුඟක් කළා ඉවරුණා කියලා සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ වැඩේ කරන අතරේදී තමන් කොච්චර සිහියෙන් කරාද කියන එක මතයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය තියෙන්නේ. අපි ඇතැමිට හැතැම්ම 100ක් දුර වාහනේ පදවන වෙන්න පුළුවන්. අපි වාහනේ නැග්ග ගමන් ඉඳන් අපි බලන්නේ ආ දැන් පහක් ගියා තව 95යි තව 90යි 80යි 70යි 40යි ආ දැන් භාගයක් නැහරි. එහෙම එහෙම අපි නිතරම අවසානය ගැන ඉදිරියේ හිතමින් තමයි ඉන්නේ. එතකොට වැඩිපුර වාර ගන්න ඉක්මනින් වාහනේ ගියා නම් අපි සතුට වෙනවා නේද? නමුත් වෙන දෙයකට වඩා අපි අනිත් පැත්තට කල්පනා කරන්න ඕන. මේ හැතැම්ම 10ක්දී මට කොච්චරනම් මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්ද? ඉදිරි හැතැම්ම 25දී මට කොච්චර දුරට මරණාසතිය වඩන්න පුළුවන්ද? හැතැම්ම 50ක්දී මට කොච්චරනම් අසුභ භාවනා වඩන්න පුළුවන්ද? හැතැම්ම 50න් පස්සේ මට කොච්චරනම් අනිත්‍ය වඩම යන්න පුළුවන්ද ඒකේ? තමන් ඉක්මනින් යෑමට නෙමෙයි සතුට වෙන්නේ. ඒ හැතැම්ම ගන්න ගෙවෙන්න කලින් උපරිම ලෙස තමන් හිතේ සිහිය පවත්වා ගන්න උත්සාහ කරන්නේ. තමන්ට දුකයි නිකම් මේ හැතැම්ම ගන්න ගියොත්. තමන් කොච්චර වේගින් ගියත් ඒ හැතැම්ම සිහිය බුද්ධිමත් කෙනාට දුකයි. හැයි ඒ ගත වෙච්ච කාලේ නැවත තමන්ට ජීවිතේ කවදාවත් ගන්න බෑ. ඒ නිසා ජීවිතේ සාර්ථකත්වය කියන්නේ ඒ ගෙවෙන හැම මොහොතක්ම නික්මෙන්න කලින් ඒ තුළ උපරිම ලෙස තමන්ගේ සිහිය නොවන දිනු කරගන්න. ඒ වගේම තමන්ට කියලා දරුවෝ ඉන්නව නම් ඒ දරුවා ඉක්මනටම ලොකු කරලා නිදහස් වෙන්න කලබල වෙන්න එපා. ඒ ගත කරන අතරේදී උපරිම මේ දරුවාගේ ඒ වයසේදී ඔබ ගුණ නොවනින් සිහි නොවනින් දිනු වෙන්න දරුවටත් ඒ සඳහා උදව් කරන්න. එහෙම වුණොත් තමයි ඔබ සාර්ථක වෙන්නේ. මොකද කාලය පින්නතින් ගත වෙච්ච කාලය අපට අය ගන්න බෑ. ඒ නිසා ජීවිතේ වටින්නේ ඒ ගත වෙච්ච කාලය අතුරේදී කොයිතරම් දුරට තමන්ගේ සිහිය නොවන වැඩනවාද කියන කාරණය. දැන් පින්නතින් අපි මේ හුඟක් සම්පත් ජීවිතේ ලබාගෙන තියෙනවා. ජීවිතේ හුඟක් දුර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතන්න එපා මේ වගේ දුර ගමනක් අපි ඉපදිච්ච මව්බිමේ ඉඳලා මෙච්චර දුර ආවේ ලොකු රැකියාවක් කරලා උපාධියක් අරගෙන ආයි තමන්ගේ රටට ගිහිල්ලා මම හවල් රටේ ඉඳලා ආවේ කියලා ආඩම්බර වෙන නෙවෙයි අපි මෙච්චර දුරක් ආවෙනේ. අපි මෙච්චර දුරක් ආවේ පිනතින ඔබ ඉපදුණු මාභිමට නැවත යනකොට මං රටෙන් ඉක්මුණාට වඩා මගේ ලෝභය අඩුයි, මගේ ද්වේෂය අඩුයි, මගේ මෝහය අඩුයි කියලා නැවත ඔබ මාභිමට පාතබන හැම මොහොතකම ඔබ සිහි කරන්න. සිහි කරන්න පුළුවන් නම් තමයි ඔබ සාර්ථක වෙන්නේ. අපි දැකලා තියෙනවා අපි කුඩා කාලේ සමහර නැත්තම් පිට රටවල යනවනේ විශේෂයෙන් මැද පෙරදිග හිම ගිහිල්ලා හරි ආඩම්බර වෙලෙන්නේ ආයිනේ. එයා තිමුණටත් වඩා කෙලස් වැඩි කරගෙන තමයි ආයි මව්බිමට එන්නේ. නමුත් ඔබ ඊට වඩා බුද්ධිමත් වෙන්නට ඕන. ඔබ මව්බිමට පාතබනේ හැම මොහොතකම ඔබට සිතින් හිතන්න පුළුවන්කම තියෙන්නට ඕන. අනේ මේ කුඩා බිමේ ඉඳලා මම ගිහිල්ලා මම අධ්‍යාපනයේ ආර්ථිකෙන් දිනුනා විතරක් නෙවෙයි මං වා සිහින ඕන දිනු කරගත්තු කෙනෙක්, මම ප්‍රඥාව දිනු කරගත්තු කෙනෙක් නේද කියලා ඔබ මව්බිම ගැන සිහි කරන හැම මොහොතකම ඔබට සිහි කරන්න පුළුවන් වෙනට ඕන. ඒ වරප්‍රසාදයේ අවස්ථාව ලබා ගන්නයි පින්නතුනි ඔබ මේ සියලුම වාසි ටික ලබාගෙන තියෙන්නේ. ඔබට මේ එනකොට අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කළා කොට්ටයක් දාලා සීට් එකක් තියලා මේ තියෙනවා නම් මේ තියලා තියෙන පින්නතුනි ඔබම අතීතයේ කරපු පිනයන් සංසයක්ම අනිත් පැයට උදා කරපු අයට කෘතඥව අපි පින් දෙනවා. නමුත් ඒ සියලුම ටික ඔබ එනකොට නිර්මාණය වුණේ පින්නතුනි කුමක් නිසාද? ඔබ විසින්ම අතීතයේ කරපු පිනයන් සංසම ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන ඔබම ඔබට සතුට වෙන්න. ඔබ දකින්නත් කලින් ඔබ එන්නත් කලින් ඔබට මේ සියලුම ටික සංවිධානය කළා. වතුර බෝතලේ ඉඳන් ඔබේ කිට්ටුවට තියලා තියෙනවා. ඒ ලැබෙන්නේ ඔබේ මතීත කුසලයේ විසින්. ඒ නිසා ඒ ටික ඔබ ලැබුවේ වෙන කිසිම දෙයකට නෙවෙයි, ලැබුවේ ප්‍රඥාව ඉහෙලටම දිනු කල මේ සසර දුකෙන් නික්මෙන්න. ඉතින් ඒ සඳහා හැම මොහොතක්ම අපි උපයෝගී කරගන්නට ඕන. ලෝක අනිත්‍යයෙන් අඩුපාඩුවක් වුණාට පින්නතුනි, අපි කිසිවිටකත් හිත හිතව ගන්න හොඳ නැහැ. ලෝක අනිත්‍යය ඔබ තරම් ධර්මයේ දන්නවනම් එයයි ඔබට වඩා හොඳ වෙනව. ඔබ අහපු තරම් ධර්මයේ අනිත්‍යය අහලා තියෙනවනම් ඔබට වඩා එයය ගුණ දහමින් දිනු වෙල ඉන්නවා. ඔබ තරම් ඒ කවුරුවත් බර අහලා නැහැ. ඒ නිසා අනිත් කාගෙන්වත් කොයිතරම් බරපතල වැරද්දක් අඩුපාඩුවක් වුණත් ඔබ මේ හිත රිදව ගන්න එපා, හිත නරක කරගන්න එපා. ඒ අය හැමදෙනාටම ධර්මය අහන ලැබෙන්න, ධර්මය හැසිරෙන්න ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඉන්දියාවේ හිටිය අශෝක රජතුමා සෙල් ලිපිවල ලිව්වා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. රජතුමා ප්‍රාර්ථනා කරනවා, මගේ සතුරුණු ධර්මය අහන්න, මගේ සතුරෝ ධර්මය හැසිරෙන්න කියලා. එයා එහෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒ සතුරෝ ධර්මය අහලා හොඳ වෙනවා ඒ කට්ටිය. එයා තමන්ගේ කමනාප වෙන පුළුවන්. නමුත් එයා අසත්පුරුෂයන් කරන්නේ. ධර්මය දන්න කෙනෙක් වෙනත් එක කතාමාන කරින්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන් තමන්ගේ ගති ලක්ෂණ වලට අකමැති නිසා. නමුත් කාටවත් හානියක් කරන්නේ නැහැ. අසත්පුරුෂයන් කරන්නේ නැහැ. එයා දන්න කර්මයේ ඵලය. ඒ නිසා එයා සත්පුරුෂය බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ලැබෙච්ච අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරමු. මෙතන පටන් අපි ඉදිරි ධර්ම දේශනාවට අදාළ කරුණු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.